2016 වසරේ 3 මාසේ 10 භාවනා වැඩසටහන. ඔබ මේ අවස්ථාවට පැමිණෙන්න ඕන ආගමක් ඉගෙන ගන්න, භාවනාවක් ඉගෙන ගන්න, දර්ශනයක් ඉගෙන ගන්න, චින්තනයක් ඉගෙන ගන්න, සංකල්පයක් ඉගෙන ගන්න නොවේ. ඔබ මේ අවස්ථාවට පැමිණෙන්න ඕන ඔබව හැඳින ගන්න, මම හැඳින ගන්න. එතෙන්ද සූදානන්ද ඔබ? ආගමෙන් වෙන්න ඕන, දර්ශනයෙන් වෙන්න ඕන, චින්තනයෙන් වෙන්න ඕන කාර්ය එයයි. පුජ්‍යලයාව පුජ්‍යලයාට හඳුන්වා දීම, පුජ්‍යලයා විසින් පුජ්‍යලයාව හඳුනා ගැනීම. යම් කෙනෙක් ආගමක් හැඳින ගන්නවොත් එයාට යාම හඳුන ගන්න බැරි වෙනවා. මොකද ඔහු ආගම හඳුනා ගන්නයි උත්සාහ කරන්නේ. යම් චින්තනයක් දර්ශනයක් මේ හිමියන්ගේ මේ ස්වාමීන් වහන්සේගේ දර්ශනය මොකද්ද කියලා බලන්න ඕන. එහෙම આવොත් එහෙම තමන්ට නොහැකි වෙනවා, තමන්ම තමන්ට හඳුනා ගන්න. ඒ නිසා හැම කෙනෙක්ම ජීවිත අවබෝධය කරනු කැමැත්තෙන් ජීවිතේ නිවීමක් සහනයක් ඇතිකර ගැනීමේ අභිලාෂය කටයුතු කරනවා නම් එහෙම කෙනෙක්ම පැමිණෙන්න ඕන තමාව හැඳින ගන්න. මම ඇවිල්ලා ඉන්නේ මම හැඳින ගන්න. මම කතා කරන්නේ ඔබ ගැනමයි. වෙන දෙයක් ගැන නෙමෙයි. ජීවිතයෙන් පාඩම් ඉගෙන ගැනීම. මේක තමයි මගේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පෙන්වූ ආදර්ශය. බෝමැඩ මුල වාඩි වෙලා මොන පොතද කියුවේ? ජීවිත පොත. ඒ ජීවිත පොත කියවලා තමයි ජීවිතයේ දුක අඳුනගත්තේ. දුක සමුදය අඳුනගත්තා. දුක නිරෝධය අඳුනගත්තා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඳුනගත්ත කොහෙන්ද? ජීවිත පොත කියලා. නමුත් අද අප මේ චතුරාර්ය සත්‍ය අඳුන ගන්න උත්සාහ කරන්නේ ජීවිත පොත කියලා නෙමෙයි, බාහිර පොත් කියලා. බාහිර දේශනා අහලා එහෙම බෑ. බාහිර දේශනාවන් වලින්වත් බාහිර පොත පතින්වත් බෑ. ජීවිත පොත අඳුන ගන්න ඕන. ජීවිත පොත කියවන්න ඕන. තමන් දිහා බලලමයි තමන් මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න. හැබැයි අර පොතපතෙන් දේශනේ මේ කියා දීමට උත්සාහ කරනවා නම් ඒ දේශනාව වැදගත්. ඒ පොතපත වැදගත්. ජීවිතය යන කවරක්ද? කුමාරද? පොඩි රචනාවක් ලිවොත්, එහෙම නැත්නම් ජීවිතේට යම් වැකියක් අරුතක් ලිවොත් ඔබ මොකක්ද ලියන්නේ? ජීවිතේ anu කුමක්ද? ඔබට යම් ප්‍රකාශයක් කරන්න පුළුවන් ද කියන්නේ? ජීවිතේ anu සිහිනයක් කියනවා අපේ මාර්ගය. ඊළඟට තව ජීවිතය යන මායාවක් සිහිනේ අසමානනේ එක. ඊළඟට ජීවිතය යන විඳවීම. ඒ මෑනුව කියන ජීවිතය යන විඳවීම. තව ජීවිතය යන දුක සැප මිශ්‍රණය. ජීවිතය යන හිස් දෙයක්. හිස් දෙයක්. ඒ මෑණියෝ කියන ජීවිතය යනු හිස් දෙයක් කියලා. තව මිරිඟුවා ජීවිතය යනු මිරිඟුවා, මායාවක් මිරිඟුවා. තව ජීවිතය යනු රැවටීම. තව දැන් බලන්න, ඔය හැම එකේම ජීවිතය කියන එක දකින කෙනෙක් ඉන්නවනේ. ජීවිතයේ සිහිනයක්, හීනේ දකින කෙනෙක් ඉන්නවා. ජීවිතයේ මිරිඟුවක්, මිරිඟුව දකින කෙනෙක් ඉන්නවා. ජීවිතය යනු මායාවක්, මායාව දකින කෙනෙක් ඉන්නවා. ජීවිතය යනු හිස් දෙයක්, ජීවිතය දකින හිස් බව දකින කෙනෙක් ඉන්නවා. මම මේකට උත්තර සපයන්න පටන් ගත්තේ මීට අවුරුදු 10කට විතර ආසයි. හැම දෙයකම මම පිළිතුරක් එකතු කළා. එද සදාම්මල් ග්‍රන්ථේ බලන්න පුළුවන්. හැම දෙයකම මම උත්තරයක් හරියට සපයන්න උත්සාහ කළා. හැබැයි එක දෙයකට මට උත්තර හොයාගන්න බැරි වෙනවා. මේ ජීවිතය anu කියන කාරණේදී මම තබ්බී වෙනවා. දේටම කියන්න පුළුවන් ජීවිතයන් කවරක්ද කියන කාරණය කතා කරාම එතන පොඩි නිහඬියාවක් හටගන්නවා. ඉතින් අවසානයේ හොම ගිහිල්ලා අවසානයේ උත්තරයකට හරියට අර රවුමක් වටේ ගිහිල්ලා ආයේ ආරම්භක ස්ථානෙටම ආපු වගේ ජීවිතය anu කවරක්ද, ජීවිතය කියන දෙයක් නැති බව අවසානයේ තේරෙන්නේ මොකද්ද? ජීවිතය anu කවරක්ද කියලා හොයනකොට ජීවිතය කියලා එකක් නැහැ. ජීවිතය කියලා එකක් තියෙනවනේ, ඒකට අරුතක් දෙන්න පුළුවන්. ජීවිතය කියලා එකක් නැති තැන ජීවිතය කියලා එකකට අරුතක් දෙන්නේ කෙසේද? ඔබට ඒක තේරෙනවද? දැන් මෙතන ඊයේ දානගෙන ආව මං කිව්වා ජීවිතය කියලා එකක් නැහැ කියලා. ඒක කිව්වේ දැන්. ජීවිතය කියන්නේ එකකට අරුතක් දෙන්න ජීවිතය කියලා එකක් නැහැ. ගහකට නමක් දෙනවා, කොස් ගහ, තෙල් ගහ, පොල් ගහ. ඊළඟට මමත් උත්සාහ කළා මේ ජීවිතය කියන එකට නමක් දෙන්න. දැන් ජීවිතය කියලා එකක් නැත්නම් ඒකට නමක් අරුතක් කෙසේ සපයන්නේ? ජීවිතය anu එකට අරුතක් දෙන්න බෑ. හැමදාම හිස් කොළේ විදියටම තියෙනවා. ජීවිතය anu කවරක්ද කියලා අහලා කොළේ ලියන ලොකුවට ලියලා ආයි එක මකන. මේ සුදු පාට කොළයක් කරා ඒ වගේ හොඳ සුදු පාට කොළයක් අරගෙන ඉවරලා ජීවිතය anu කවරක්ද කියලා හොඳ ලියනවා කියලා කියලා ඉවරලා ඊට පස්සේ ඒකේ අරුත තමන් තේරුම් කරගන්න ඕන නම් ආයෙ ඒකම මකන. මකලා මේ කොළේ දිහා බලන්න. ජීවිතය කියන්නේ අන්නේ ඒක. දැන් හැමදේම ලෝකේ අපි ඉගෙනගෙන තියෙන්නේ යම්කිසි කාරණයක් කියලා, ඒ කාරණයට තව කාරණයක් ලියන්න. දැන් අලුත් ඉගෙන ගැනීමක් අපි කාරණයක් ලියලා ඒ කාරණේ මකල තමයි ඒකේ අරුත දකින්නේ. කාරණයක් ලියලා ඒ කාරණේට තව කාරණා ලියලා ලියලා අරුත් සොයන ලෝකේ පටිසෝතගාමී ප්‍රතිපදාව ලියපු ටික ආයි පිටිපස්සට මකාගෙන ගිහිල්ලා අරුත දකින්නේ. ජීවිතයේ කෙනෙක් අපි අල්ලගත්තොත් ඒ ජීවිතයේ කෙනෙක් මත තියෙන එක්ක දුක සැප මිශ්‍රණය, මිරිඟුවක්, මායාවක්, කුමන හෝ දෙයක්. හැබැයි අර ජීවිතයේ කෙනෙක් මකල දැම්මට පස්සේ ඊට පස්සේ මොකද ලිය වෙන අරුත? අරුතක් ලිය වෙන්නේ නැහැ. හඳුනෙන්නේ අරුතක් ලිය වෙන්නේ නැහැ. ඒ කියන්නේ යම් සංස්කරණයක් එකට එකතු කරන්න බැහැ. ඒ හිස්කෝලේ සංස්කරණය කරන්න බෑනේ නේ. එකතු කරන්න බෑ, සකස් කරන්න බෑ. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ නිවීම කොතනද පවතින්නේ? සංස්කාර ඇති තැනද සංස්කාර නැති තැනද? සංස්කාර නැති තැන. මේ කතා කරන්නේ ඔබේ සිත ගැන, ඔබේ මනස ගැන. ඔබ මේ මොහොතේ හඳුන ගන්න ඕන ඔබ තමන්ව. ඔබ දරන උත්සාහයට උදව්වක් තමයි අපිට කරන්න පුළුවන්. ඔබ ජීවිතය ගැන නොසොයන කෙනෙක් නම් ඒක වැරද්දක් නෑ. හිස්කොලයක් ඔබ අතට ලැබුණොත් තැපෑලෙන් හිස්කොලයක් ඔබ අතට ලැබුණොත් ඔබ ඒ හිස්කොලේ අරගෙන කුමන ක්‍රියාවලියකට භාජනය වෙනවද? නැවත ලිපිනයක් නැති තැපෑලෙන් තමන්ට ලැබෙන හිස්කොලයක් මොකක්ද මේ ක්‍රියාවලිය? සැබවින්ම අනිත්‍යතාවය යනු හිස්කොලයක් මත කිසිවක් නොලියපු හිස්මාව. ඔබට මීට කලින් මම මේක කියලා ඇති. අමරිකාවේ විශ්වවිද්‍යාලයක ලංකාවේ හිටපු ඉන්න මහාචාර්යවරේ තුම ගිහිල්ලා මේ අනිත්‍යතාවය පිළිබඳ ඔබගේ සංකල්පය ලියලා දෙන්න කියලා කිව්වහම හැමෝම ළමයි පිටු දෙක තුන ලියාගෙන ආවා. එක ළමයි හිස්කොලේ අරගෙන ආවා. ඒ ළමගෙන් ඇහුවා ඔබ අනිත්‍යතාවයට කැමති නැද්ද කියලා. එන මං හරි කැමතියි ඒකට කිව්වා. එහෙනම් කිසිවක් නොලිව්වේ මේක තමයි අනිත්‍යතාවය කියන්නේ. අනිත්‍යතාවය කියන එක පිළිබඳව යමක් ලිව්වොත් මොකද වෙන්නේ? අනිත්‍යතාවය පිළිබඳව සංකල්පයක් ඇති කළොත් මොකද වෙන්නේ? නිට්ටය. දෘෂ්ටියක් ඇති කළොත් නිට්ටය වෙනවා. අනිත්‍යතාවය anu මෙයයි කියලා සංස්කරණයක් කළොත්, ගොනු කිරීමක් කළොත් ඒක නිත්‍ය වෙනවා. අනිත්‍යත් අනිත්‍ය බැවින්ම අනිත්‍යත් ලියන්න බෑ. අනිත්‍ය ලියන්න බෑ. ලිව්වොත් ඒක නිත්‍ය වෙනවා. අනිත්‍යයි කියලා කියන්න බෑ. කීවොත් ඒක නිත්‍ය. දැන් මම මේ අනිත්‍යයි කියලා කිව්වට ඒක අනිත්‍ය නෙමෙයි. අනිත්‍ය වෙන්නේ ඒ වචනේ මකන්න ඕන නැති කරන්න. ජීවිතයන් කවරක්ද කියලා අහුවාම ඒකේ අරුත මතු කරගන්න තව අරුතක් ලියන වෙනුවට ලියපු එක මකල බලන්න. ඒ අරුත මකන්න. වචනේ මකන්න. එහෙමනම් අනිත්‍ය අපිට වචනයකින් හඳුන ගන්න පුළුවන්ද? අනිත්‍යත් අනිත්‍ය නම් අනිත්‍ය කියා කතා කරන්නටවත් ලියන්නටවත් පුළුවන් කමක් නැහැ. සැබෑ අනිත්‍යතාවය තුළ ඔබ අනිත්‍යෙන්ට ඔබේ මනසපත් කරගන්න. බොහොම හිමින්, බොහොම සංයමයෙන් යුක්තව බලන්න ඒක අවධානය යොමු කර. ටිකක් මුලේ මහන්සි වෙන්න ඉඳහරින්න, විදර්ශනා කරන්න, විමසා බලන්න. සංකල්ප අතර බොහෝ කාලයක් ජීවත් වුණු අයෙකුට ඒ සංකල්ප දුරු කරලා නැති කරලා මේ සංකල්ප වලින් තොර වූ අවස්ථාවට පත් වෙන්න තමන්ගේ අධ්‍යාත්මය තුළ ලොකු සටනක් ඉදිහත් වෙන්න පුළුවන්. කමක් නැහැ, කෙසේ හෝ තමන්ගේ ජයග්‍රහණය සඳහා තමන් කටයුතු කරන්න ඕන. කිව්වට නෙමෙයි, ඇත්තටම ඔබ ජීවිතය යනු කවරක්ද, මම යනු කවරෙක්ද කියන ආකාරයට ආත්ම ගවේෂණය සිද්ධ වෙන්න ඕන. මෙහි කිසිවෙක් ඇත හෝ නැත නොවේ. වෙනාන් කෙනෙක්ද නොවේ. ඔබ අල්ලා ගන්න ඕන නොඅල්ලා ගන්නා වූ ස්වභාවය. ඔබ අල්ලා ගන්න ඕන අකාලිකත්වය. අකාලිකත්වය ඔබ අල්ලා ගන්න කොහොමද කියලා කියන්න බලන්න. කාලය ඔබ අල්ලා ගන්න කොහොමද? ඉර තියෙන විදිය බලලා, ඔරලෝසුවේ කට්ට තියෙන විදිය බලලා, අකාලික බව අල්ලගන්න. ඒක ඔබ තේරුම් ගන්න ඕන කාරණා. ඊළඟට ගත්තාම ලෝකෝත්තර බව ඔබ අල්ල ගන්නවා. ලෝකේ කොහොමද ඔබ අල්ලගන්නේ? ලෝකේ අල්ලගන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි, සංකල්ප වලින් තමයි ලෝකය අල්ලගන්නේ. ලෝකෝත්තර බව අල්ලගන්නේ අන්නෝ බල්ල ගන්න ඕන, අල්ල ගන්න ඕන ලෝකෝත්තර බව. ඒ ක්‍රියාකාරකම් වල තමයි යෙදෙන්න ඕන. තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. තේරුම් ගන්න උත්සාහ කරන තැන තමයි ඔබට ඔබේම කියලා පිළිතුරක් ලැබෙන්නේ. නැත්තම් අනුන්ගේ පිළිතුරනේ අපි තියාගෙන ඉන්න ඔළුව මත වැඩක් නැහැ නේවා. අනුන්ගේ පිළිතුරු ඔලුවට මත තියාගෙන ඉඳලා වැඩක් නෑ. අනුන්ගේ දැනුම, අනුන්ගේ ධර්ම ඒවා වැඩක් නෑ. තමන්ගෙම කියලා දෙයක් තමන්ගේ ආත්මය තුළ පහළ කරගන්න ඕන. ඔබ ළඟ තියෙන අනුන්ගේ දැනුම සියල්ලම අයින් කරන්න, අත්හැර දාලා තමන්ගේ දැනුම විතරක් තියාගන්න බලන්න. අන් අයගෙන් බාහිරෙන් ලැබිච්ච දැනුම සම්පූර්ණයෙන්ම බාහිරෙන් තියලා තමන්ගේ දැනුම විතරක් තියාගන්න බලන්න. හැබැයි ඔබ අනුන්ගේ දැනුම හිතාගෙන ඉන්නව වෙන්න පුළුවන් මේ දැනුම මගේ කියලා. අනුන්ගේ සියලුම දැනුම බාහිරින් තිබ්බට පස්සේ ඇත්තටම තමන්ට දැනුමක් නැහැ. බාහිරින් ගත්ත ආගමික දැනුම, ජාතික දැනුම, සංස්කෘතික දැනුම, සමාජික දැනුම, භාෂා ශාස්ත්‍රීය දැනුම, මේ ඔක්කොම අපි ගත්තේ පිටින් නෙමෙයි. පිටින් ගත්තේ. පිටින් ගත්තේ මේ දැනුම මේ තැන්වලම තියන්. ඒ සියලුම දැනුම නැතුව තමන්ගේ දැනුම තුල තමා සිටින්. තමන්ගේ දැනුම තුල තියෙන සජීවී ආත්ම සංවේදී බවක් පමණයි. දැනුම කියන ස්වභාවයක් නැහැ. දෘෂ්ටි කියන ස්වභාවයක් නැහැ. එහෙමනම් අපි මේ ධර්මයෙන් සිදු කරන්නේ මිනිස්සයා සජීවීකරණය. අජීවී රෙකෝඩින් ඔක්කොම අයින් කළා සජීවීකරණය සිදු කරනවා. සජීවී ධහම කියලා කියන්නේ ඒකයි. ඔබත් සජීවී කෙනෙක් බවට පත් වෙන. දැන් අජීවී නේ. අජීවී කියලා කියන්නේ දැනුමින් ක්‍රියාත්මක වෙනවා. අතීත අනාගත වර්තමාන සංස්කාර පොදියක දැනුමක පැටලී ජීවත් වෙනවා. සජීවී තත්ත්වයට පත් වෙන ධර්ම අවබෝධයත් ගුණයත් එක්ක. සජීවී මිනිස්සුෙකුට තියෙන වර්තමානයේ සජීවී දේවල් පමණයි. ප්‍රශ්න වෙන්නේ පිළිතුරු වෙන්නේ සජීවී දේවල්. සංකල්පමය ප්‍රශ්න පිළිතුරු කාට නැහැ. දැන් සමහර අයගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ, මේ මිනිස්සයා කවද්ද පහළ වුණේ, කවුද මේ මිනිස්සයා හැදුවේ, කවුද මේ මිනිස්සයා මැව්වේ කියලා. ඕකට රහත් මෙහෙණින් වහන්සේ නමක් දීපු උත්තරේ තමයි, මෙතන සත්වයා කියලා කෙනෙක් නැහැ. එතකොට මේකේ මවන කෙනෙක් හොයන්නේ කොහොමද? හදපු කෙනෙක් හොයන්නේ කොහොමද? මෙතන සත්වයා කියලා කෙනෙක් නැහැ. එතකොට මේ තියෙන්නේ මොකද්ද අපි ළඟ? තියෙන්නේ සංකල්පය. සංකල්පමේ බලය. සංකල්පමේ බලය හරි ප්‍රබලයි. ඔය තියෙන්නේ සංකල්පමේ බලය. සංකල්පයෙන් දැම්මොත් මං අලුතෙන් ආගමක් හදලා අමුතු දෙයියෙක් එයා ගන්නවද නැද්ද කට්ටිය? ගන්නවා. ඒක තමයි හැටි. බුද්ධ ආගමක් සජීවී නෑ. ඒකත් අර දේවාගම් වගේම ආගමක් සහ සංකල්පයක් බවට පත් වෙලා ඒකේ தත්ත්වෙ මෙදෙන්න ඕන. එතකොට මේක කාටවත් වරදක් කියනා නෙවෙයි, මිනිස්සු හැමෝටම වැරදිලා තියෙනවා. බෞද්ධයන්ටත් අබෞද්ධයන්ටත් මේක හොයාගන්න බැරුව අතරමං වෙලා තියෙනවා. මෙතන සත්‍යයක් නෑ, පුජ්‍යලයක් නැහැ, ආත්මයක් කියලා ගන්න දෙයක් නැහැ, මමී කියලා කෙනෙක් මෙතන නැහැ, මගේ කියලා දෙයක් නැහැ. එහෙනම් මොනවද මේ මට දැනෙන්නේ? නුවණට වඩා අඥානකම අධ්‍යාත්මය තුළ ඇති නිසා. විද්‍යාවට වඩා අවිද්‍යාව මිනිස්සු ළඟ ඇති නිසා. ඥානයට වඩා අඥානකම ඇති නිසා. ආලෝකයට වඩා අන්ධකාරය ඇති නිසා වෙච්ච වැඩක්. දැන් අපේ අධ්‍යාත්මික සංකල්ප යම් යම් අගයන් වලින් ඒව වෙනස් කරන්න පුළුවන් නේද? අගයන් වලින් වෙනස් කරන්න බැරිද? පුළුවන්ද? බැරිද? පුළුවන්. දැන් ඔබට වාහනයක් තියෙනවා. ඒ වාහනේට යම් කිසි අගයක් තියෙනවා. හැබැයි ඔය අගේ තමා තුළින් වෙනස් කරන්න ඕන නම් තව කෙනෙකුට පුළුවන් ඒ වාහනේ වටිනාකම කීයේද ඒ ගාන තමන්ට දීලා ඒ වාහනේ යා අරන් ගියාම ඒ හිතෙහි තමන් තිබුණු ඒ වාහනේට දීලා තිබුණු අගය එතනින් වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. මේ උපාදානෙත් එහෙම වෙනස් කරගන්න, ඒ කියන්නේ සක්කාය දිට්ඨියත් අන්න ඒ වගේ ක්‍රමයකට අයින් කරගන්න තිබ්බන. ඕ සක්කාය දිට්ඨිය දෙනවා මෙච්චරයි සක්කාය දිට්ඨිය අයින් කරන්න ගන්න. සක්කාය දිට්ඨිය වෙනස් කරන්න නම් පින්නතුනේ අරකිතේ ධන දෙනවන්නේ වාහනේ ඉඩමේ නේද? සක්කාය දිට්ඨිය අයින් කරන්න කරන්න තියෙන ගනුදෙනු කියන වශයෙන් දෙකක් දිත්වයක් පවතින නැතුව දෙනු පමණයි ගනු නැත. ඇයි ගනු නැත්තේ? ගන්න දෙයක් නැති නිසා. ගත්තොත් මොකද වෙන්නේ? ආයතන සක්කාය දිට්ඨිය පවතිනවා. දෙනු මිස ගනු නැත. ඇයි අපි ඒක දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ? අයිති නැති නිසා. දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ අයිති නැති නිසා. නැත්තම් ඔබට අයිති දෙයක් මම දෙන්න කියලා කියන්නේ නැහැ. ඔබට අයිති දෙයක් අතහරින්න කියලා කියන්නේ නැහැ කිසි වෙලාවක. මේ අතහරින්න කියන්නේ ඔබට අයිති නැති දේ. කොහොමද ඒක ඔප්පු කරන්නේ හාමුදුරුවෝ අපිට අයිති නැහැ කියලා එක? ඒක ඉතින් ඔප්පු කරන ද අවුරුදු 25 50ක් යනකොට ඉබේම ඔප්පු වෙනවා. ඒක ඔප්පු කරන්න ඕනේ නැහැ. ඉබේම ඔප්පු වෙනවා. එදාටත් මේක අතහරින්නේ නැහැ. අල්ල ගන්නවා හිතේ. ඒ චිත්ත ශක්තිය ඊළඟට ඒ වටා කරකිනවා. මේ පැහැදිලි කරලා දෙන්නේ ඔබේ සිත ගැන, ඔබ ගැන. ඔබට වෙච්ච සිදුවීම, වෙච්ච මුලා වීම, ඇති වෙච්ච අනවබෝධය සහ පවතින අන්ධකාරය. තාම දුක්ඛේ අඥානං කියන ගතිය තියෙනවා. දුක උපදින්නේ කොහොමද? මේ දුක කියන්නේ මොකද්ද කියලා හරියට දන්නේ නැති නිසාම තමයි නැවත නැවත දුකට වැටෙන්නේ. යද නිච්ඡං තං දුක්ඛං. යම නිත්‍ය කරගන්නවද ඒක මොකද්ද? ඒක දුක බවට පත් වෙනවා. යම නිත්‍ය කරගන්න නැත්තම් නিত্য කරගත්තේ නැති දෙයක් ඔබට දුකක් පිණිස පැවතිලා තියනවද? මීට කලින් හරි කවදක හරි නিত্য කරගත්තේ නැති දෙයක් ඔබට දුක පිණිස පවතිලා තියනවද? නෑ. නিত্য කරගත්ත දෙයමයි දුක පිණිස පැවතිලා. එහෙමනම් අපි කොමන්ද කළ යුත්තේ? නিত্য කරන ගැනීම. නিত্য කර නොගැනීම කියන එක ක්‍රියාවලියක් නොවේ. දෘෂ්ටියක් නොවේ, සංකල්පයක් නොවේ. පුජ්‍යලේකුට කළ හැකි දෙයක් නොවේ. පුජ්‍යලේක් නොමැතිව ආරම්භ වන දෙයක්. ති විශේෂයෙන් තේරුම් ගන්නට ඕන මේ දහම. එහෙම නැත්නම් මේක තේරෙන්නේ නෑ. විශේෂයෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. මේ කතා කරන්නේ ලෞකික ඥානයට නෙමෙයි. මේ කතා කරන්නේ ලෝකෝත්තර ඥානයට. මේ දේශනාව ඉන්ද්‍රියන් සයිත නොවේ. අතීන්ද්‍රියට කතා කරන දේශනයක්. කොට ඉන්ද්‍රියන් වලින් අහන කෙනෙකුට මේක තේරෙද? තේරෙන්නේ නැහැ. මේක ඉන්ද්‍රියන් වලින් අහන කෙනෙකුට තේරෙන්නේ නැහැ. මේක අතීන්ද්‍රියකින් අහන කෙනෙකුට තේරෙන්නේ. සංස්කාරක ලෝකයට නමක් දෙන්න පුළුවන්. එහෙත් අසංකාරක ලෝකයට නමක් දෙන්න පුළුවන්ද? අකාලික බව කියන්නේ අසංකාරක ලෝකය. ලෝකෝත්තර කියලා කියන්නේ අසංකාරක ලෝකය. මේ අසංකාරක ලෝකයට නමක් දෙන්න පුළුවන්. බෑ. එහෙමනම් අපි නමක් දෙන්නේ, ක්‍රියාවක් පමුණුවන්නේ සංස්කාර ලෝකේ, ඉන්ද්‍රිය ලෝකේ. අසංකාරික ලෝකේ තුල එසේ පැනවීමක් කරන්න. මමත්වය නොමැති තැන බැඳීම් හටගනීද? මමත්වය ඇති තැනම බැඳීම් හටගනී. ගැටීම් හටගනී. වාද වේද හැමදේම හටගනී. කොතනද? මමත්වය ඇති තැන. මමත්වය නැති තැන බැඳීම් නැත, වාද ભેද නැත. ප්‍රතික්ෂේපය හා අනුමැතිය අවසන් කර ඇත. ප්‍රතික්ෂේපය හා අනුමැතිය අවසන් කර ඇත. දෙයෝ නැහැ කියන මේගොල්ලෝ ලෝකේ. මොකක්ද ඒ කියන්නේ මිනිස්සු? සංකල්පය. දෙයෝ ඉන්නවයි කියලා කියනවා. මොකද්ද ඒ? සංකල්පය. නෑ කියන්නේත් සංකල්පයෙන්, ඉන්නවයි කියන්නේත් සංකල්පයෙන්. මේ නැහැයි ඉන්නවයි කියන එකට වඩා එපිටින් යමක් දකින්න පුළුවන් නම් එයා තමයි ශ්‍රේෂ්ඨ. එතකොට හිටියත් කමක් නෑ දෙයියෝ, නැතත් කමක් නෑ දෙයියෝ. මොකද දෙයියන්ගේ පාඩුවේ දෙයියන්ට රෙස්ට් කරන්න දීලා තමන්ගේ වැඩ තමන් කරගන්න ඕනේ. දෙයියෝ හිටියොත් එහෙම දෙයියෝ ස්තුතිවන්ත වෙනවා, මට කරදරයක් නැති මිනිහෙක් ලෝකේ ඉන්නවා කියලා. නැත්තම් බඩේ කැට්ටුමටත් හැම එකම මට ගෑ ගහනවා, මට නිදා ගන්න තැනක් නැහැ කියලා. දෙයියෝ ගියා අවසාන ස්තුතිවන්ත වෙනවා ඒගොල්ලන්ට කරදර නොකර ඉන්නකොට. ජය පරාජය නොලබන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ජය පරාජය නොලබන කෙනෙක් බවට පත් වෙන්න ඕන. කවුද මේ ජය පරාජය නොලබන කෙනා? මේ ජය පරාජය නොලබන කෙනා තමයි ස්ත්‍රියක් පුරුෂේ පුජ්‍යලේ කුමන හෝ ආකාරයක පුජ්‍යලේ කියන නිර්මිත භව නිර්මාණය සුණු විසුණු කරලා දාපු කෙනා ජය පරාජය කවදාවත් පරාද වෙන්නේ නැහැ. බය වෙන්න එපා, ඕන තරග ගිහිල්ලා වාඩි වෙන්න පරාද වෙන්නේ නැහැ. ඒකට හේතුව ජය පරාජය කියන සම්මුති ලෝකෙ ඉක්මවා ඉන්න තැනත්තා ඒ කාන්තෙන් ජයග්‍රහණය සනිටුවන් කළා අවසන්. ඊට වැඩිහා ජයග්‍රහණයක් නෑ ලෝකෙ. ජය පරාජය ඉක්මවීම කියන ජයග්‍රහණයට වඩා ජයග්‍රහණයක් නැහැ. ඊළඟට ජය පරාජය හැටියට සලකන ප්‍රාථමික ජය පරාජය යාට සිනහව එක විහිළුවක් වාගේ. ඒක අර දැවැන්ත යෝධයෙක් ළඟ චුට්ටං කුරුමිට්ටු දෙන්නේ ගහ ගන්නවා බලනවා වගේ තමයි පුතජන ලෝකයේ ජය පරාජයේ සටන. දැවැන්ත යෝධේ පොඩි කුරුමිට්ටු දෙන්නේ ගහ ගන්නවා බලාගෙන ඉන්නකොට මොකද හිතෙන්නේ? යාට අභියෝගයක් හිතෙනවා. එයාට අභියෝගයක් හිතෙන්නේ, එයාට හිනා යනවා ලෝකයේ ජය පරාජය පිළිබඳ. ඒ වගේ තමන් දැවැන්ත කෙනෙක් බවට පත් වෙනවා මේ ජය පරාජයෙන් තොර ජීවිතය කියන එක තමන් ලබා ගන්නවා. සංඥාවක් කරන විප්ලවය සංඥාවක් කරන විප්ලවයක් ලෝකේ. මේ ලෝකේ මිනිස්සු හරි අසරණයි. ඔවුන් දාර්ශනිකයෝ නොවේ. ඔවුන් අසන්නෝහා පිළිගන්නෝ. දාර්ශනිකයා යනු විමසන්න. අසන්නෙක්කෝ පිළිගන්නේ නොවේ, විමසන්නේ. ඒ නිසා මේ ලෝකේ දාර්ශනිකයෝ අඩුයි. අර ලාබාල බුද්ධියක් තියෙන අසන්නෝ සහ පිළිගන්නෝ ඉන්නේ. මේ ලෝකේ ඉන්න හැම කෙනාටම ආගමක් තියෙනවා. නමුත් දාර්ශනිකයෙකුට ආගමක් නැහැ. එයා ළඟ මහා කරුණාව තියෙනවා. හැම කෙනාටම කරුණාවන්තයි. දාර්ශනිකයෙකුට ජාතියක් නැහැ. ඔවුන් විශ්වීය පුජ්‍යලයෝ, ගෝලීය පුජ්‍යලයෝ නෙවෙයි විශ්වීය පුජ්‍යලයෝ. මේ ලෝකේ ඉන්නේ රටකට ආයේ පුජ්‍යලයෙක්නේ, රටකට ආයේ පුජ්‍යලයෙක්. විශ්වීය පුජ්‍යලයාගේ හැඩ කොයි වගේද? ඔන්න ඔය විශ්වීය පුජ්‍යලයා සමග එකතු වීම තමයි නිවන් දැකීම කියලා කියන්නේ. එහෙම නැත්නම් නයිකුත් ආගම් වලින් කතා කරන දෙවියන් සමග එක්වීම කියලා කියන්නේ ඒක. දෙවියන්ට ලොව මැවූ දෙවියන්ට ඔළුවක්, කටක්, බඩක්, ඇහක්, අත් දෙකක්, කකුල් දෙකක් කොයිබකවත් දාලා නැහැ. එතකොට මේ දෙවියන් කියන්නේ මොකද්ද? විශ්ීය ධර්ම. එතකොට නිර්වාණය කියන ධර්මයටත් සංකේතයක් නැහැ. ලෝමවාපෑ දෙවියන්ට සංකේතයක් නැහැ. ඉතින් මොන අමතර ඉන්නෝනේ විවිධ ආගම් තියෙන කට්ටිය, ඒගොල්ලෝ ඔක තේරුම් ගන්න ඒ ආගම තුලින් ඕනනම් ඒ ආගම තුලිනුත් මේ නිවන තේරුම් ගන්න පුළුවන්. නිවන කියන වචනේ ඔස්සේනොත් නිවන තේරුම් ගන්න පුළුවන්. දැන් දෙවියන්ට සංකේතයක් දාලා නැහැ. කටබ්බඩ නාය දෙවියන්ගේ පුත්‍රයොන්ට නෙවෙයි තියෙන්නේ නේද? ඔළු ගෙඩියක්, කටබ්බඩක්, අතපයක් තියෙන්නේ දෙවියන්ගේ පුත්‍රයෝ. එතකොට මේ ඔක්කොම දෙවියෝ මැව්වා නම් ඔක්කොම ටික සියලුම ආගමිකයෝ ජාතිකයෝ කාගද? දෙවියන්ගේ පුත්‍රයෝ. මේ විශ්වයේ පහළ වෙච්ච අය කියන එක නෙමෙයි මේ. අක්කු මේක වෙනස් කරලා හදාගත්තනේ පස්සේ කාලේ. මේ අපි විතරයි මේක පිළිගන්න යදින කට්ටිය විතරයි දෙවියන්ගේ පුත්‍රයෝ. දෙවියෝ පිළිගත්තේ නැති වුණොත් මරන්න පටන් ගත්තනේ මේ අක්කු. එතකොට දෙයියෝ කලබල වෙනවාද? මට මොකද්ද මේ උනේ කියලා. ඒක තමයි වර්ධවා ගැනීම. දෙයියෝ ප්‍රතික්ෂේප කරන්නවත් පිළිගන්නවත් කාටවත් හැකියාවක් නැහැ. ඒක ස්වභාව ධර්මයි. එතකොට ඒකට විවිධ නාම මාත්‍රික දේවල් දානවා. ඉතින් එක එක කාලෙදී ඒ හැටි සම්මතයක් නේ හඳුනගන්නේ. එතකොට මේ සම්මතයේ තුලින් නිවන හඳුන ගන්නත් බෑ, දෙවියන් හඳුන ගන්නත් බෑ. නිවන හඳුන ගන්නත් බෑ, දෙවියන් හඳුන ගන්නත් බෑ සම්මතයේ තුල. සම්මතයේ තුල තියෙන්නේ ලෝභ, ద్వේෂ, මෝහ පැටලිච්ච සංඥාව. සංඥාවක් කියලා කියන්නේ යම් කිසි අදහසක් විතරයි, සංකල්පයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පණ්ඩිතයා නැනවතා කියලා කියන්නේ වෛරය නැති පුජ්‍යලයෙකුට. අටලෝ දහමෙන් නොසැලෙන සිතක් ඇති කෙනෙකුට. බිය නැති ගුණයක් ඇති, අභය ගුණයක්, කේම කියන ඒ නිර්වාණ ගුණයක් තියෙන කෙනෙකුට තමයි පණ්ඩිත කියලා කියන්නේ. එහෙම නැතුව පඬිත උපාධිය ලබා ගත්ත අයට නෙමෙයි පඬිත කියලා කියන්නේ. අන්න බුදුහාමුදුරගේ පඬිත. වෛරී සහගත පුඤ්ජලයක් නම් නැනවතේ නොවේයෝ. ක්‍රෝධයෙන්, වෛරයෙන්, තරහෙන් පරිගැනීමෙන් ජීවන්තන කිසි කෙනෙක් පඬිතෙක් නෙමෙයි. ඔලු නූගත්තු ඒ උනාට නවීන අලුත්ම රැල්ලක් තියෙනවා වර්තමාන ලංකාවේ. තමයි මෛත්‍රී සහගතව පරිගැනීම කියන ක්‍රමය. එහෙම එකක් හඳුන්වා දීලා තියෙනවා ලෝකයේ. නව විෂන් එකක්, ඒක අලුත්ම නිපැයුමක්, නව ඥානයක්. මෛත්‍රී සහගත පරිගැනීම කියන අපූර්වයේ, ඒ කියන්නේ යකඩ එඩිය වලින් නෙමෙයි ගහන්නේ, අයිස් කැට වලින් ගහන්නේ. එතකොට යකඩ පොළොස්සේ ගහන්නේ, අයිස් කැට වලින් ගහන්නේ මිනිස්සුන්ට රිදෙන්නේ. ඒක හොඳ ක්‍රමයක් නේද? අපි දැනගෙන හිටියේ එලියට රිදෙන්න නම් ඝන ද්‍රව්‍යකින් ගහන්න ඕනේ කියලා. මේක සීතල ද්‍රව්‍යකින් පහර දෙන මෛත්‍රී සහගතව පරිගැනීම. හිතේ අඥානයාගේ හිතේ සන්තෝෂය ඇති වෙන්නේ තමන්ට දුන්නු වේදනාවම අනිත් කෙනාට දීලා සන්තෝෂ වෙන ක්‍රමවේද. එහෙම තියෙනවා, පළවෙනිින් තියෙනවා. ඒක නොවන කෙනෙක් කිව්වා තමන්ගේ මහත්ය තමන්ට බැන්න දවසට හරි ගැහුවොත් එහෙම මොකද්ද කරන්න කියලා කන්නු යන්නේ නැහැ ඉදාට කියනවා. හොඳ වැඩේ නේ. සමහර අයගෙන් අහුවම එදාට ලුණු වැඩි ගන්නවා ගෝවා කපි කියලා. ඔව් නෝනලා ඉගෙන ගන්න එහෙම එපා. ඔව් ඒ හරි වැඩේ ඉතින්. ඒ තමයි රිටර්න් එක. මට කරන්න පුළුවන් දේ මාත් කරනවා කියන්නේ. නෑ ඒවයි එකතු වෙන්නේ මොකද්ද? එකිනෙකා අඥාන අඥාන ක්‍රියාවලියන් කරගෙන එතන අඥාන පරිසරයක් නිර්මාණය වෙනවා. එතකොට එක පඬිතෙක් හරි එතන හිටියොත් එහෙම අඥාන ක්‍රියාවලිය තුළ ඥානවන්තව ක්‍රියාත්මක වෙලා එයා හොඳ දේ රැස් කරගන්නවා. එතකොට කෙනෙක් අකුසලයේ කරාම අපි අකුසලයේ කරන්න උවමනාව නැහැ. අකුසලයේ පහළ වෙන තැන එතෙන්ට කුසලයේ එකතු කරනවා. පාපයේ ඇති වෙන තැනට එතන පාපයෙන් තොර වූ පුණ්‍ය බලය කියන එක එකතු කරනවා. මේ සියල්ල බිහිවන්නේ මමත්වය පදනම් කරගෙන. කෙනෙක් ළඟ මමත්වය වැඩි කියලා කියන්නේ එයා ළඟ ආශාවල් වැඩි, බලාපොරොත්තු වැඩි, ගොඩාක් දේවල් වැඩි වෙනවා මමත්වය වැඩි නම්. දැන් මමත්වයේ අත්හරින්න, මමත්වයේ නැති කරගන්න කියලා කිව්වහම අමාරු නම්, ඒක කරගන්න බැරි නම් ඔබ උත්සාහ කරලා බලන්න මමත්වයේ වැඩි කරගන්න. දැන් හැමෝම ලෑස්ති වෙන්න බලන්න මමත්වයේ වැඩි කරගන්න. ඉක්මනින් මමත්වයේ වැඩි කරගන්න බලන්න. හොඳටම වැඩි කරගන්න බලන්න මමත්වයේ හැමෝම මමත්වයෙන් හොඳටම වැඩි කරගන්න ඉහළටම. දැන් මමත්වයේ අතහරින්න නෙමෙයි කියන්නේ මමත්වයේ වැඩි කරගන්න කියලා කියන්නේ. වැඩි කරගෙන බලන්න. තවන්න මමත්වයේ අතහරිනකොට අසහනශීලී බවක් තේරෙනවනම්, මමත්වයේ වැඩි කරගන්නකොට සහනශීලී බවක් තේරෙනවනම්, මම ඔබට කියන්න කැමතියි මමත්වයේ වැඩි කරගන්න කියලා. අතහරින්න දෙයක් නැහැ මෙතන. අල්ලා ගැනීමෙන් වැළකීම පමණයි කරන්නට තිබෙන්නේ. අඟුලිමාලට පිටුපසට යන්න කියලා මතක් කරේ නැහැ නතර වෙන්න. ඒ වගේ තමයි මෙතන අල්ලා ගැනීම, පිය නැගීම කියන එක, පියවර නැගීම කියන එක නතර කරාම එපමණකින් අතහැරීම කියන එක සිදු වෙනවා. පියවර ගමනින් නිවන් පුරයට යන්න බෑ. දැන් අතහැරීම කියන දෘෂ්ටිය අල්ලගත්තොත් මොකද වෙන්නේ? අතහැරීම කියන එක පදනම්ව හැදෙනවා දෘෂ්ටිය. මේක හිත හංගගෙන තේරුම් ගන්න පුළුවන් දහමක් නෙමෙයි. හිත විවෘත කළා හදවතට සමගාමීව හදවත නිවැරදි කරගෙන යන්න පුළුවන් ධර්මය. නැතුව මේ හිතේ එක කොටසක් තියෙද්දි ඥානයෙන් දර්ශනයෙන් ධර්මයේ වෙනම දකින්න පුළුවන් කම නෑ. මේක මනසත් එක්ක සමාන්තරව තේරුම් ගන්න ඕන දෙයක්, මනසට එකඟව තේරුම් ගන්න ඕන දෙයක්, හෘදයාංගමව වටහා ගන්න ඕන දෙයක්. එසේ නොමැතිව නිකම් නිකන් නුවණින් විතරක් මේක තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. නුවණයි හදවතයි සමබරව විවෘතව පවතින්න ඕන. හිතාගෙන ඇති තමන්ගේ අර හිත ඇතුලේ තියෙන ලෝභ ද්වේෂ මෝහ බලාපොරොත්තු ආසාවල් ටික පැත්තකින් හංගලා මේ ටික පිටිපස්සට දාලා මම මේක නුවණින් කොහොම හරි දකිනවා කරන්න බෑ. ඔබ භාවනාව කියලා නැවත අලුත් නැවුම් ක්‍රියාවලියකට පෙරලෙනවා නම් එතන සිද්ධ වෙන්නේ පුජ්‍යල ක්‍රියාවලියමයි. පුජ්‍යල ක්‍රියාවලිය නිදහස් වීම කියන එක තවදුරටත් සිහිනයක් බවට පත් වෙනවා. ධාමේ දෘෂ්ටිය කුමාර සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය යනු කුමක්ද? සම්මා දිට්ඨිය යනු සම්මා දිට්ඨිය කියා එකක්ද නැති බවයි. ඒක තමයි සම්මා දිට්ඨිය. එහෙම වෙන්න බෑනේ නේ. සම්මා දිට්ඨිය කියලා එකක් තියෙන්න බෑනේ. එහෙනම් ඉතින් අපි ඒක එහෙම කරන්නේ නැතුව සම්මා දිට්ඨිය යන යහපත් දැකීමයි කියන්නේ. සම්මා දිට්ඨිය යන සම්මා දිට්ඨිය කියා එකක් නැති බවයි කියන එක හොඳයිද? එහෙම නැත්නම් සම්මා දිට්ඨිය යන යහපත් දැකීමයි කියලා ගන්නවා. සම්මා සංකප්පේ යනු සම්මා සංකප්පේ කියා එකක් නැති බවයි. එහෙම නැත්නම් සම්මා සංකප්පේ යනු යහපත් කල්පනාවයි. හරි අමාරු නේද අපිට? වෙන ආගමකෙකුට ඒ දිව්‍යමය දෘෂ්ටිය හරි ආගමික දෘෂ්ටිය දේව දෘෂ්ටිය අයින් කරගන්න බෑ වගේම බෞද්ධයට ආගමික දෘෂ්ටිය ආගමික සංකල්පය අයින් කරගන්න බැරි අමාරුව නැද්ද? තියෙනවා. බෞද්ධයට බුදුහාමුදුරුව අතහැරගන්න බැරි කම නැද්ද? තියෙනවා. බුදුහාමුදුරුව අතහරින්න නැතුව බෞද්ධයෙකුට උනත් නිවන් දකින්න බෑ. වෙන ආගමිකයෙකුට උනත් එයාගේ දේව දෘෂ්ටිය අයින් කරගන්න බැරි නම් නිවන් දකින්න බෑ. බෞද්ධයෙක් උනත් එයා බුදුහාමුදුරුවත් අතහරින්න ඕන, වෙන ආගමක් උනත් ඒ ආගමික සාස්ත්‍ර දෘෂ්ටිය අතහරින්න වෙනෝ. ඒවා අතහැරීමත් සමග තමයි පුජ්‍යල දෘෂ්ටි අතහරින්න පුළුවන්. පුජ්‍යලයක් කියලා දෙයක් නැහැ. ඒ දෘෂ්ටි මත ගැටෙන වේගය තුළ මෙතන ඇති රත් වීමට පුජ්‍යලයා යන ආමන්ත්‍රණය ලැබෙනවා. තේරුණ? දැන් ওই වාහනවල එහෙම තියෙනවනේ මේ බ්‍රේක් අල්ලන ඩිස් තියෙනවා. වාහනේ දුවනකොට ඒ බ්‍රේක් එහෙම අල්ලනකොට ඒ ඩිස් රත් වෙනවා. නමුත් ඒ ඩිස් එකේ රත් වීම කියලා එකක් තියෙන්නේ නැහැ. දුවන නිසා රත් වෙනවා. ඒ කියන්නේ වෙන කතාවනේ. දැන් එන්ජිම තියෙනවා. එන්ජිම ඇතුළේ නිකන් උදේට අත තියලා බලන්න කිසිම රස්නයක් නැහැ. ඉතින් මේක පණ ගන්නවල දුවනවා. දුවනකොට රත් වෙනවා. රත් වීම කියලා එකක් තියෙනවද? නැහැ. දුවර නිසා රත් වෙනවා. මමත් එහෙමයි, මමත්වයත් එහෙමයි. මමත්වයේ කියන ගොනුව මෙතන අහුවෙලා තියෙන්නේ දුවන නිසා, අල්ලගත්ත නිසා, ඇලෙන ගැටෙන නිසා. එහි ක්‍රියාවලියේ ප්‍රතිඵලය රත්වීම මිසක් එතන රත්වීම කියා එකක්වත්, එහෙම නැත්නම් මම කියා කෙනෙක්වත් නැහැ. දුවන නිසා රත් වෙනෝ එන්ජිම, දුවන නිසා රත් වෙනෝ අර බ්‍රේක් ඩිස් එක රත් වෙනෝ. ඒ වගේ එක. ඊට පස්සේ එතන තියෙනවා. එතන තියෙනවද නැද්ද? ඒක රස්නේ. රස්නේ එතකොට තියෙනවා. ඇයි? දුවන නිසා. ඔබ දුවන නිසා මම කියන කෙනේ දැන් නතර වුණා නම් තේරුම් ගන්නවා මම කියලා කෙනෙක් කරන්නේ. හිතෙනව නේද මේ පුංචි ඔලු ගෙඩියට නම් මේක තේරුම් ගන්න බෑ කියලා. මටත් ඒ කාලේ හිතුණා කතරගම දෙයියන්ට වගේ හයක් හතක් තිබ්බනම් මටත් හොඳයි කියලා. ඒකෙන් අදහස් වෙන්නේ එතන හය දෙනෙක් නැහැ. යාට ශිල්ප ශාස්ත්‍රීය ඕ ඥාන හයක් තිබිලා තියෙනවා විවිධ පැති කඩයන් වලින්. ඒ හය පිළිඹුමු වෙන්න තමයි මූණු සයයි අද්දොල සයි දාලා තියෙන්නේ. එහෙම නැතුව කෝළු ගෙඩියක් තිබු මිනිස්සේ තමයි ඉන්නේ නැත්තේ. නමුත් ගැඹුරින් හෝම හැමින් පරේෂණය කළ යුතුයි. අවබෝධ කර ගැනීමට මහන්සි වේ යුතුයි. බුදුදහම ක්‍රියාවාදී හෝ අක්‍රියා ධර්මයේ අගයන ධමයක් නොවේ. ක්‍රියාවාදී හෝ අක්‍රියාවාදී අගයන ධමයක් නොවේ. ඒ නිසා හිතන්නකෝ මේක අක්‍රියාවාදී කියලා. පුජ්‍යලේක් නැතිව දකින්න තැන මොන ප්‍රශ්නද? පුජ්‍යලේක් ඇතිව දකින්න විට තමයි මේ ප්‍රශ්න. මල්පෝච්චියක් තියෙනවා, මේක මගේ ගෙදර මල්පෝච්චිය. කවුරු හරි කෙනෙක් වාහනේ අප්පල කඩලා ගිහිල්ලා. එහා ගෙදර මල්පෝච්චියක් තිබුණා. අපේ ගෙදර මල්පෝච්චියක් ඉස්සරහා නැහැ. එයා ගෙදර මල්පෝච්චිය කාර්ගේ අප්පල කඩලා ගිහිල්ලා. ඉංගක් හිත අමනාපෙන් ඉන්නේ. යස වැඩි ඔකගේ මල් පෝච්චිය කඩලා ගියා. එදෙන්දි මම උනේ නෑ. තමගේ ගෙදර මල් පෝච්චියට එනකොට මම උනා. එහෙනම් මම වෙලා බලන තැන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අර විදියට මම නොවි බලන්න එපා. ඒ කියන්නේ තරහා මිනිස්සෙකගේ විතර බලනවා වගේ. ඒව බලන්න එපා. ඒ පුජ්‍යල මමත්වේම තවත් පෙරලිකාරීත්වයක් පෙන්නුවේ. නමුත් සැබෑ මමත්වයෙන් තොර වූ ස්වභාවය කියලා කියන්නේ අර අල්ලපු ගෙදර මල් පෝච්චි කැඩලා දැක්කාම ඒක හොඳ වැඩේ කියලා හිතන තැන නෙමෙයි. යම් උදාහරණයක් විතරයි ගත්තේ එතන. ඒ වගේ නෙමෙයි. ක්‍රියාවලිය විසඳුමක් තියෙනවා. නමුත් පුජ්‍යලත්වයක් නැහැ. මොකක්ද අපේ භාවනාව? අපේ භාවනාව තමයි අනිත්‍ය සංඥාව පුරුදු කිරීම, අනිත්‍ය සංඥාව වැඩිම. අනිත්‍ය සංඥාව පුරුදු කරන්න පුළුවන්ද? නැහැ. ඇයි පුජ්‍යලය නැන්නේ? අනිත්‍ය සංඥාව වඩන්න පුළුවන්ද? බැහැ. අන්න ඒක වටහාගෙන අන්නේ අනිත්‍ය සංඥාව වඩනක පුරුදු කරන එක තමයි අනිත්‍ය සංඥාව පුරුදු කිරීම වැඩිම කියලා කියන්නේ. අනිත්‍ය තුල වැඩ ඉන්නවා. අනිත්‍ය තුල වැඩ ඉන්න පුළුවන් ද කෙනෙකුට? කෙනෙක් හිටියොත් එතන අනිත්‍යද? නෑනේ, එතන නිට්ටය. ඒතකොට රහතන් වහන්සේලා වැඩ ඉන්නේ, රහතන් වහන්සේලා පුරුදු කරන්නේ අනිත්‍ය. උන්වහන්සේ නිට්ටය කියලා යමක් ගන්නෙ නෑ. ඒක නිසා තන් දුක්ඛං වෙන්නේ නෑ. යදනිච්ඡං තන් දුක්ඛං. කොට නිට්ටය කියලා ගන්න තැනක් නැති නිසා දුකකට පරිවර්තනය වෙන්නේ නෑ. එතකොට වැඩේ ඉන්නේ අනිත්‍යතාවය. හිතාගෙන ඉන්න ඇති අපේ බෞද්ධයෝ අපි අනිත්‍ය දුක්ඛනාත්ම දන්නෝ ඇති කියලා. ඒක හරියට අර එවරස් ස්කන්ධ කියලා එකක් ගැන අපි අහලා තියෙනවා. දැන් ටීවී එකෙන් දැකලා තියෙනවා වගේ කියන අදහසක්. බලන්න ඕනේ ඒක සැබෑ ලෙස ඒක නගින්න ගිහිල්ලා ඒක ප්‍රායෝගිකව ඒ කන්ද මුදුනට යන්න මහන්සි වෙන්න ඕන. කොහොම දුකක් විඳින්න ඕනද? ඒ වගේ තමයි පින්නතුනේ. ඒ වගේ තමයි. මේ අනිත්‍ය කියන එක පිළිබඳව නිකන් වටින් පොතෙන් දැනගෙන තියෙනවා. ප්‍රායෝගිකව ඒක තහවුරු කරගන්න එක එවරස් කන්ද මුදුනට නගිනවා වගේ වැඩක්. ඒ තරම් ගම්භීර උසස් වචනයක් ඒක. කන්ද පොටෝ එකෙන් දැක්කට කකුල් රුදාව හැදෙනවද? කොන්දේ අමාරු දැනෙනවද? එවරස් කන්ද රූපෙන් දැක්කහම වෙන මේකෙත් ඇති. රූපෙන් දැක්කහම හීතල දැනෙනවද? ස්වභාවය දැනෙනවද? දැනෙන්නේ නැහැ. එනිසා අනිත්‍යතාවය කියලා කියන්නේ මේ පොඩි මිනිස්සුන්ගේ, සරල මිනිස්සුන්ගේ අදහසක් හෝ සංකල්පයක් ගන්න පුළුවන් දෙයක් නොවේ. ඒක හරේ ගම්භීර දෙයක්. රහතුන්ගේ විෂයක්. එනිසා ඔබ හැමදාම විෂය අවබෝධය පුළුල් කරගන්න ඕන මේ අනිත්‍ය පිළිබඳව. මේ ඇත්ත හරිෂෝ අතහරින්න කියලා කිව්වහම ඉස්සෙල්ලම අතහරින්නේ ධර්මය. ධර්මයේ ඉස්සෙල්ලම අතහරින්න එපා. ධර්මයේ පස්සෙම අතහරින්න. ඉස්සෙල්ල අතහරින්නේ සියලු දේවල්. දැන් අතහරින්න කියපුවම එකපාරටම ගඟ මැද ඉඳන් ඔරුව අතහැරියා. මොකද වෙන්නේ? එයා ගඟට වැටෙනවා. එයාට අතහරින්න තරණය කරලා කරන්න කියලා කියන්නේ ගඟ උපකාරක වශයෙන් ගන්න ධර්මය. විරල අද්දරට යනකම්ම ධර්මය ඕන. රහත් වෙනකම්ම ධර්මය ඕන. ඊට පස්සේ විරල අද්දරට ගියාම හිතාමතා වරු අතහරින්න ඕනේ. ඉබේම වරු අතහැරෙනවා. එහි අවශ්‍යතාවය සහ ප්‍රයෝජනය අවසාන බව තමන්ට තේරෙනවා. දැන් වචනේ යන්න පුළුවන් උපරිමයට. මම ගමන් කළ ඈත විදර්ශනාවෙන් මට ගමන් කරන්න තියෙන ගමන් මග අවසන් කර ඈත. දැන් විදර්ශනාවද නැත, වචනද දැන් නැත. අනුන්ගේ ටැප් එකෙන් අනුන්ගේ ලෙන්දෙන් වතුර බීපු කාලය දැන් අවසන් කර ඈත. මා තුලම දැන් ධර්මයේ උපදිනවා ඇත. ඥානෙ උපදිනවා ඇත. දෘෂ්ටිගත කරලා සක්කාය දිට්ඨිය නිදහස් වන්න බැරි නිසාම තමයි මේ දෘෂ්ටිවල නිදහස් වීමේ අපූර්ව ධර්මය කියන්නේ. මෙතෙක් වෙලා දේශනා කරපු ඒ ධර්මය තමන් රිසි පරිදි තමන්ට සුවයක් දැනෙන පරිදි, අර මමත්වයේ අල්ලා ගැනීමෙන් නම් ඔබට සුවය දැනෙන්නේ මමත්වයේ අල්ලා ගන්න, මමත්වයේ අතහැරීමෙන් නම් සුවය දැනෙන්නේ ඔබට මමත්වයේ අතහරින්න, කෙසේ හෝ දැනෙන්න ඕන සුවතාවය. ඒ සුවතාවය දැනෙන්නේ ඒකාන්ත වශයෙන් සැබෑ අතහැරීම කියන එක ප්‍රකට වෙන තැන. එහෙනම් ඒ අවේදිත ගුණයේ වැඩෙන ආකාරයට ඔබේ මනස ප්‍රකට කරන්න, මම ඔබට අල්ලා ගැනීම හෝ නොඅල්ලා ගැනීම පණවන්නේ නැත. එයින් බැහැරව ඔබේ භාවනාව සිද්ධ කරන්න ටික වෙලාවක් සංසුන්. ගම්භීර ධර්මයක් අවබෝධ කර ගැනීම සඳහා යම් කිපවීමක් වීර්යයක් මායයා සමග මනස සමග ක්ලේශ මාර්ය සමග සතුට සටන් කරන්න ඕන. මේක මායයට විරුද්ධව කෙරෙන සටනක්, මමත්වයට විරුද්ධව කෙරෙන සටන, මමත්වය අනුගමනය කරන්න නැති පාරක ගමන් කරන්න උත්සාහ කිරීම. ඒ පිළිබඳව අපි අවබෝධ කරගෙන තමයි කටයුතු කරන්නේ. මග තේරුම් ගත්තාම ඒක ලේසියි. මග තේරුම් ගන්නකම් තමයි අපහසු. මග තේරුම් කරගත්තාම හරිම ලේසියි. විදර්ශනා කිරීම තමයි කරන්න තියෙන්නේ. මේ ධර්මය කොමක්ද කියන එක තේරුම් ගන්න, වටහා ගන්න උත්සාහ කිරීම තමයි මුලින්ම කරන්න තියෙන්නේ. ඒ උත්සාහ ගන්න තැන තමන්ගේ මනසේ තෙන්ට දියුණු වෙනකොට තමන්ට ඒ සෝය අත්විඳින්න හැකියාව ලැබෙනවා. විශිෂ්ට ඥානයෙන් සාමාන්‍ය නොතේරි නොතේරි ධර්මය අහලා කාලයක් යනකොට විශිෂ්ට ඥානයෙන් ධර්මය අහනවා. දැන් එතෙන්ට වර්ධනය වෙච්ච පින්නතුන් ගොඩක් ඉන්නවා මෙතන. එයත් අහන්නේ අර ඉන්ද්‍රිය ඥානයෙන් නෙමෙයි, විශිෂ්ට ඥානයෙන් ධර්මය අහනවා. ධර්මය හොඳට තේරෙනවා, වැටහෙනවා. ධර්මය තේරුම් ගත්තාට තේරුම් ගත් ධර්මය ප්‍රකට කරගෙන ගමන් කිරීමේ හැකියාව තියෙනවා. දැන් පටිච්ච සමුප්පාදේ අපි නිරෝධ නොකරන්න කියලා මොනවද කියලා තියෙන්නේ? මොකුත් නිරෝධ කරන්න එපයි කියලා උගන්වීමක් තියෙනවද? හැමදේම නිරෝධ කරන්න කියන ගැන්වීමක් තමයි තියෙන්නේ. යමක් දුක දැනෙනවද, සංකා දැනෙනවද, බිය දැනෙනවද, ශෝක දැනෙනවද, ඒ කාරණේ අතහරින්න. එවිට ඔබ අර අමා සෝය, ලෝකෝත්තර සෝය, නිවන් සෝය අත්විඳිනවා ඇති. යමක්ද මහණෙනි දුක අතහරින්න, යමක්ද දුක නිරෝධ කරන්න. එහෙමනම් ඔබ පීඩාවක් විඳිනවා නම් පීඩාව විඳින තැනදී ඔබ හඳුනා ගන්න ඕන මොකද්ද? මම ඉන්නේ දැන් ධර්ම මාර්ගයේ නෙවෙයි. ඒ පීඩාව තමයි සංඥාව තමයි දැනෙන. තමන්ව හඳුනාගන්නේ තමන්ගේම වේදනා අනුව, තමන්ගේම සංඥා අනුව. ලෝකෝත්තරත්වයට තමන්ගේ ඥානයේ ගුණේ පාත්‍ර කළාම වේදනාවක් දැනෙද? වේදනාවක් දැනෙන්නේ. පුජ්‍යලත්වයේ අතහැර පිබිදීම. පුජ්‍යලත්වයේ අතහැර කතා කිරීම, පුජ්‍යලත්වයේ අතහැර පැවැත්ම. ක්‍රියා නොකිරීම කියන එක ක්‍රියාවෙහි යොදවන්න පුළුවන්ද? ක්‍රියා නොකිරීම කියන එක ක්‍රියාවෙහි යොදවන්න බෑ. ලෝකෝත්තර වශයෙන් ගත්තාම, ලෞකික වශයෙන් ගත්තාම ක්‍රියා නොකිරීම කියන එක ක්‍රියා යොදවන්න පුළුවන්. එවිට ඒක ක්‍රියාවලියක්ද නැද්ද? ඒක ක්‍රියාවලියක්. අතහැරීම කියන එක අපි අය ගන්න ප්‍රතික්ෂේපය කියන ගුණය. එතකොට ඒක අතහැරීම නෙමෙයි, ප්‍රතික්ෂේපය කියන ගැටීම කියන එක අල්ලා ගැනීම බවට පරිවර්තන වෙනවා. දැන් මේ ධර්මයේ වෙනදා තමන් අහන ධර්මයේ තියෙන රසය නෑ. මේ ධර්මයේ වෙනදාහන ධර්ම රසය නෑ. වෙන වෙනදාහුවාම තියෙන කතන්දර රසය නේද? කතන්දර රස තියෙනවනේ. ඒක රහත් තියෙනවා. ඒක හාස්‍යය තියෙනවා, කුතුහලයේ තියෙනවා, යම් යම් අර්ථ තියෙනවා, ලෝභ ද්වේෂ මෝහ තියෙනවා කතන්දරයක. එතකොට කතන්දරයක් කියාගෙන යනවා. මෙහෙම වුණා, මෙහෙම වුණා, මේ වුණා, පින්වත් මෙහෙම වුණා, මෙහෙමයි කියලා කියන. ඒක කට ඇරගෙන අහගෙන ඉන්නවා. ඒ කතන්දර රසය ධර්ම රසය නේ. අතීතයේ සිද්ධාන්තයක් කියනවා මිසක් වර්තමානයේ ධර්මයක් කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා හරි අඩුයි. අතීත කතන්දරයක් කියයි. ගැටලු ඔබට තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. තමන්ගේ මනස ඉන්න තැනක් හොයනවද? තමන් තැනක පිහිටවන්නේ නැතුව මනසට කියන්න මේ විශ්වය ඕන තැනක ඔබ ඉන්න කියලා. මොකද වචනේ අවසාන ටික කැඩෙනවා ඔබතුමාගේ. අතහැරීම අතහරින්න කියන එකෙන් යම්සි අල්ලා ගැනීමක් ගන්නෙ වෙන්නේ. ඒ කියන්නේ දෘෂ්ටිවාදයක් වගේ මොකද්ද මතුවෙන දෘෂ්ටිවාදය? එහෙම ඇති වෙනවද? ඇති වුණා. ක්‍රියාවේ යොදවද්දී ඇති වුණාද? ගිහිල්ලා බලන්න, ප්‍රායෝගික කරලා බලන්න. නේද? නැත්තම් කෙනෙකුට දුරින් ඉඳන් අහන්න පුළුවන්. ඔය සියල්ල අතහැරීම තැන දෘෂ්ටියක් තියෙන්න බැරි නැද්ද කියලා අහන්න පුළුවන්. ගිහිල්ලා බලන්න, රස විඳලා බලන්න, සියල්ල අතහැරලා බලන්න. අතහැරීමත් අතහැරීම දෘෂ්ටියක් වෙන්න බැරි නැද්ද? ප්‍රායෝගිකත්වයේදී ඔබ ලැබුවද එහෙමද? නැහැ, තාම එහෙම නැහැ. එහෙම බෑ. අපි ගිහිල්ලා බලමු, රස බලමු. එක සැරයක් ප්‍රායෝගික කරලා බලමු. ඊට පස්සේ අපිට දැනෙයි එහි තියෙන යථාර්ථය. අඹ කැලක් මෙහෙම ඉස්සරහින් තියලා අපිට කියන්න පුළුවන්ද මේක ඇඹුල් රහ වෙන්න බැරිද? ඉතින් අපි කියනවා නෑ, මේක පැණි රහයි. ඒත් අඹනේ පෙනුමට මේක ඇඹුල් රහ වෙන්න ඕන. නෑ නෑ, මේක මේක ඇඹුල් රහම තියෙන මේක උනාට පැණි රහයි. දැන් ඔබ තීරණය ගන්නේ කොහොමද? කැහැල්ලක් කන්නේ නැතුව තීරණය ගන්නව බෑ. ඒ නිසා ප්‍රායෝගික කරන්න නැතුව තීරණ ගන්න අමාරුයි. ඔබේ අධ්‍යාත්මය තුළ තියෙන මේ ඉන්ද්‍රියන් සය අතහැරලා බලන්න. පංච උපාදාන ස්කන්ධය අතහැරලා බලන්න. ත්‍රිවේදනාව අතහැරලා බලන්න. කාලය අතහැරලා බලන්න. ලෝකෝත්‍රය අතහැරලා බලන්න. අත්වාද පරවාද අතහැරලා බලන්න. මේ සියලු වචන අතහැරලා, දෘෂ්ටි අතහැරලා, සංකල්ප අතහැරලා බලන්න. අර හිසේ තිබුණු මල්ල බිමින් තිබ්බා වාගේ කියන කතාව ඇත්ත නේද? අර ත්‍රිපිටක ධර්මයේ හැම තැනම තියෙන්නේ නේ. ස්වාමීනි, හිසේ තිබුණු මල්ලක් බිමින් තිබ්බා වාගේ. මොනවද මේ බර? දෘෂ්ටි බර, සංකල්ප බර. ධර්ම අවබෝධය වෙනවත් එක ගොඩක් අය කියන්නේ ගත සැහැල්ලු වුණා කියන කතාව. ඒක කියන්නේ සායනස මගේ දැන් ගත හරි සැහැල්ලුයි, බිම් පාවෙනවා වගේ හරි සැහැල්ලුයි, දැන් බර නෑ. මේක අවබෝධ කරගන්න යද්දි යම් යම් තැන්වල පැටලෙන තෙරපෙන ගතිය තියෙනවා. නමුත් එක තැනකදී ඔහොම වෙලා යාම දැන් බයිසිකල් පදිනවා වගේ තමයි. බැලන්ස් එක ගන්නකම් එයා වැටෙනවා. වැටිලා වැටිලා කොයි මොහොතක හරි යාම බයිසිකලේ පැදගෙන යනවා. බයිසිකල් පදින්න දන්නේ නැති කෙනාට බයිසිකල් පැදීම උවදුරු සහිතයි. බයිසිකලේ හරියට පදින්න ඉගෙන ගත්ත කෙනාට පහසුවක් වෙනවා. ඒකයි තත්ත්වය. ධම අර වීණාව වයන්න හරියට දන්නේ නැති කෙනාට ඒක හරිය අහිමිරි. හොඳින් වයන්න දන්න කෙනාට ඒක හරිය මිහිරි. එහෙමනම් තමන්ම හොඳින් හඳුනාගෙන ඒක පාලනය කරන්න ඉගෙන ගන්න. එතකොට කවුරු හරි කියන්නම් වාලේ යන ගමනක් නෙමේ, තමන්ගේ මනස සැනසිලිදායක සෝයයට පත් කර ගැනීමයි තමන්ගේ වගකීම. දැන් කොහොමද රචනාව අවසන් කරන්නේ ජීවිතය යන මිනිසුන් මේ අනන්ත විශ්වය තුළ මනස ඕනෑම තැනක මේ විශ්වයේ අයිතිය මේ මනසට ලබා දෙන්නේ නැතුව මේ මිනිසුන් ලබා දුන්නේ අයිතිය පර්චස් 40ක 50ක 60ක අක්කරයක දෙකක් අයිතියක් දුන්නේ. ඒක නෙමෙයි ඔබ කළා දෙන්නේ. අනන්ත විශ්වයේ අයිතිය ඔබේ මනසට ලබා දෙන්නේ නැතුව ඔබ මේ පුංචි මේ හුණ්ඩුවක් විතර ගියා අයිතිය ලබා දීලා තියෙනවා. අනන්ත විශ්වයේ අයිතිය ලබා දෙන්නේ නැතුව මේ පුංචි වාහනයක අයිතියක් ලබා දීලා තියෙනවා. අනන්ත විශ්වයේ අයිතිය ලබා දෙන්නේ නැතුව මේක මගේ රට කියලා මේ අඹ ගෙඩියක් වගේ හැඩයක් තියෙන රටක පොඩි දූපතක අයිතියක් දීලා තියෙනවා. එහෙම නැත්නම් කටවල් වල කෑලි. ඉතින් මේ කෑලි බෙදා ගන්න හදන්නේ සත්තු වගේ, තිරිසන් සත්තු වගේ. මේ මහ පොළොවේ අයිතිය කිසිම ජාතියකට වර්ගයකට නැති වගේ සියලු දෙනාටම මිනිස්සුන්ට කියලා දෙන්න ඕන. නැත්තම් අඥාන සමාජයේ මොකද කරන්නේ? හැමදාමත් පොරබදනවා, පොරබදනවා, පොරබදනවා. දැන් මේ සිංහලයට, මේ සිංහල අකුරට, සිංහල ජාතියට වෛර කිරීම කියන එක මේ අඥාන මිනිස්සුන්ගේ ඉවර වෙන්නේ නැහැ. ඉස්සෙල්ලම පටන් ගත්තේ කොතනින්ද? වාහනේ ගහන ශ්‍රී අකුර අයින් කරා. අපි වෛර කරනවා ශ්‍රී අකුරට කියලා. ඒකට ගැහුවා ඉරි කෑල්ල. ගැහුවද නැද්ද? ඉරි කෑල්ල ගැහුවා. ඊට පස්සේ දැන් ඉංග්‍රීසි අකුරු ඇවිල්ලා තියෙනවා. දැන් ඉංග්‍රීසි අකුරට වෛර කරන්නේ නැහැ. මොකද හේතුව? එහෙම තමයි ඒ වෛරය හැදිලා තියෙන්නේ. ඒමයි ඉංග්‍රීසි අකුරු තිබ්බට කමන්නේ. ඒක සිංහල අකුරු තියෙන්න බෑ. අද වුණත් ගන්න බලන්න ඉංග්‍රීසි අකුරු වෙනුවට සිංහල අකුරු. දැන් තායිලන්තෙ ගියාම වාහනේ මුල් අකුරු ටික තියෙන්නේ තායි අකුරෙන් තියෙන්නේ. වෙන වෙන රටවල් වලට ගියාම මේ රටේ භාෂාවේ අකුරෙන් තමයි ඒක මුල් අකුර තියෙන්නේ. මේ රටේ මේ තමයි අඥාන ආගමික පෝෂණයක් නැති විශිෂ්ට චින්තනයක් නැති යම් තැන් යම් යම් යම් තැන් වල යාචකයෝ හිඟන්නු නයි දෙමළු වගේ හැදුනහම ඕක වෙන්නේ. ඉතින් යම් කිසි කිරිසක් පෝෂණය වුණොත් ඒක ජාතියක් ආගමක් ප්‍රශ්නයක් නැහැ. දමිළ වේවා, සිංහල වේවා, මුස්ලිම් වේවා, පෝෂිතී බුද්ධියක් තිබුණොත් එතන වුන් දන්නවා මොකද්ද සාධාරණත්වය කියන එක, මොකද්ද යථාර්ථය කියන එක, මොකද්ද වීරියුත්ත කියන එක, මොකද්ද මානව ස්වභාවයේ අයිතිය කියන එක වුන් දැනගන්න. වෛරය කියන එක පතුරවන්නේ නැහැ. එතකොට අනුන්ගේ දේ විනාශ කිරීමෙන් තමන්ගේ ජයග්‍රහණය කියන එක ඇති කරගන්න නැතුව තමන්ගේ පිබිදීමෙන් තමාගේ ජයග්‍රහණය ඇති කරගන්න උත්සාහ කරනවා. අපේ දමිළ සහෝදරයන්ට බැරිද අර යුද්ධයට වියදම් කරපු මහා කෝටි ප්‍රකෝටි සනේ ඔක්කොම ටික ලංකාවට ගෙනල්ලා හැම දමිළ ඒ සහෝදරයෙකුටම තට්ටු දෙකක ලොකු ගයක් හදලා දීලා හොඳම හොඳ කාර් එකක් අරන් දෙන්න බැරි බැරි දේ වීදම් කරපු සල්ලි වලින් පුළුවන්. ඒක කළා නම් මොකද වෙන්නේ? කොච්චර හොඳද? එතකොට අපේ අයටත් මේ පැත්තේ අවුරුදු 30 ගානක් තිස්සේ වීදම් කරපු ඒ සල්ලි ටිකෙන් තිබුණා හැම මිනිස්සෙක්ම වාහනයක් පාවිච්චි කරන හැම මිනිස්සෙක්ම සුපිරි නිවාසයක් හිමි දෙවන්ත මිනිස් සමාජය. මේ රට වේගින් සංවර්ධනය කරන්න පුළුවන් ස්වභාවික විපත් අඩුයි, කෘත්‍ය විපර්යාස ගොඩක් අඩු නිසා අපිට ගොඩාක් මේ රට ලස්සන ස්වභාවික පෝෂණයක් තියෙන නිසා ලස්සන කරන්න පුළුවන්. මේ අඥානකම තමයි මේ සමාජය තුළ අසමගයට හේතු වෙලා තියෙන්නේ, වෛරයට හේතු වෙලා තියෙන්නේ. දැන් අපේ හාමුදුරන් වහන්සේලා පටන් ගන්න තියෙන්නේ ඒගොල්ලෝ කරන නිසා අපිත් මේ වගේ කරනවා. ඒක කළා හරියන්නේ නෑ. අඥාන මිනිස්සේ අඥාන වැඩක් කරගෙන ඒ අඥානකම ඒ මිනිස්සේට අපිත් කළා හරියන්නේ නෑ, ඊට වඩා චින්තනයේ උසස්ව බලන්න මේ සමාජයට හොඳ ශාස්ත්‍රූවරයෙක්ගේ අවශ්‍යතාවය ලෝකේ තියෙනවා. උපදේශකයෙක්ගේ අවශ්‍යතාවය මේ ලෝකේට තියෙනවා. ඒ වගකීම මෙතෙන්ට එන පිරිස මුලින්ම ඒ අවබෝධ කරගන්න. මනස උසස් කර ගැනීම. මනුස්සකෙන්න. දැන් මනස මිනිස්සෙක් වෙලා ඉඳලා හරේ මනස පහත් වුණොත් එයා මිනිස්සෙක්ද? නෑනේ. එයා තිරිසන් කියන ගණයට වැටෙනවා. මිනිස්සෙක් වෙන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා කියනා වූ තත්වයට වඩා එහායින් ලෝකේ දිහා බලනවා. ඒ කියන්නේ හැඟීමට, දැනීමට, සංවේදීතාවයට වඩා දෙයක් ලෝකේ දිහා බලන කෙනාට කියනවා මිනිස්ස කියලා. තිරිසන් කියලා කියනවා දැනෙන සීමාවට තමයි බලන්නේ. එයාට රිදෙනකොට ඒක බලනවා. එච්චරයි. මගේ කියන සීමාව තුළ විතරයි බලන්නේ. අපි තවත් ආගමික කට්ටියක් ඉන්නේ. ඒගොල්ලන්ගේ ශාස්ත්‍රවරයට කාටුන් එකක් ඇන්දත් මුළු ලෝකෙම උජෝෂණ කරනවද නැද්ද? උජෝෂණ කරනවා. හැබැයි අපේ බුදු පිළිමය කඩද්දී අනිත් අයට ඒක මුළු ලෝකෙටම වේදනාවක් ඇති වෙනවයි කියලා එකක් නෑ. ඒගොල්ලන්ට කවදා හරි තේරෙන්නේ ඔය මක්කම හරි කොයි හරි පුපුරවා හරි දවසර නෑස්ටික බෝම්බයක් දාලා අන්න ඉදාට තේරෙනවා අනේ මේ කොච්චර වේදනාවක් දැනෙනවද මේ තමන්ගේ ශාස්ත්‍රවරයේ මූලික දේවල් කඩලා බෙදලා විනාශ කරනකොට කියන එක අන්න දැනෙනවා. එතකොට මේක මමත්වයේ තුල ඉදදී තමන්ගේ ජාතිය, තමන්ගේ වර්ගය, තමන්ගේ කුලය සහ ගෝත්‍රය, රටියා පිළිබඳව පමණක් හිතන ගතියක් ඇති වෙනවා. නමුත් මේ මානව දහමක් තේරුම් ගන්න තැන පොදුවේ සාධාරණත්වය සහ යුක්තිය කියන එක පිළිබඳව හැඟීමක් ඇති වෙනවා. අම්මයි. ඉතින් දරුණු විපාක ලෝකේ යම් යම් කර්ම රැස් කර ගන්න අයට කවදා හරි භුක්ති විඳින්න වෙන්න සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ වගේම දරුණු විපාකයේ වලන්නත් භුක්ති විඳින්න සිද්ධ වෙනවා. එතකොට ලෝකයේ කර්මයෙන් කර්මය, කර්මයෙන් කර්මය නරක පැති විපාක වලටම රට තල්ලු වෙන එක වළක්වන්න හැකියාව තියෙන ධර්මයෙන් පිබිදුනොත් පමණයි. ධර්මයෙන් අවබෝධයට පත් වුනොත් පමණයි. ඉතින් මේකේ ජාතියක් නැහැ, වර්ගයක් නැහැ, කුලයක් නැහැ, ගෝත්‍රයක් නැහැ. මනුෂ්‍යත්වයේ උසස් කරගන්නා වූ තැන, මනුෂ්‍යත්වය ගොඩනගා ගන්නා වූ තැන කියන එකට ආවහම මේ ලෝකයේ මිනිස්සුයෝ පැත්තකට වෙලා ඒගොල්ලෝ නිහඬ වෙලා වනගත වෙලා තමන්ගේ ධහම දියුණු කරගන්නවා. අමනුෂ්‍ය යුද්ධ වදිනවා, ප්‍රශ්න හදා ගන්නවා, වාද බේද හදා ගන්නවා, ගැටලු හදා ගන්නවා. දුප්පත්කම තියෙන්නේ මනසේ, පෝසත්කම තියෙන්නේ මනසේ. ගහක් යට වුණත් පෝසතෙක් ධර්මය අවබෝධ කරගත්තොත්. ඒ නිසා කෙනෙකු තුළ ධර්මයයි පහල කරගත යුත්තේ. ඒ පහල කරගත්තොත් එයා ඒකාන්ත වශයෙන්ම පෝසත් මිනිසෙක්. ඒ නිසා ඔබගෙන් මම අහන්නේ ඔබ පෝසත්ද? ඔබ දියුණුවද පෝසත්ද? ඔබේ යම් මානසික අසහනයක්, පීඩනයක් තියෙනවා නම් ඒ තමයි ඔබගේ වැරද්දේ සංඥාව. අපායේ සංඥාව දැනෙන්නේ කොහෙද? කොහොමද? පීඩන ආකාරයෙන්, වේදනා ආකාරයෙන් දනවන්නේ අපායේ සංඥාව. සුගතියේ සංඥාව කොහොමද ඔබට දැනෙන්නේ? සැනසිලි දායක ආකාරයෙන් තමන්ට සංඥා පහළ වීම. එනිසා සුගතියේ සංඥා, පුණ්‍ය සංඥා පහළ කරගන්න, සංඥාව නිරෝධ කරගන්න තමන්ට අවකාශය තියෙනවා. අන්තයකට නොපැමිණ අවදිවන්න. අන්තයකට නොපැමිණ අවිදවන්න. හැමදාම තෙරුවන් සරණයි.